ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින චන්ද්‍රිකා නෝනා මහත්මිය ඇතුළු මේ පින්නතුන් හැම දෙනෙක් මේ කරාසී වෙලා ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිවන් පත්‍රි තත්තාව දැන් තියෙන්නේ ඒ සිදු කළා වූ පින්කම ගැන ඔබත් සතුටු වෙලා ඒ මියගේ ඥාතීනොත් පින් බලාපොරොත්තු වෙමින් කිසියම් තැනක සිටිනවා නම් ඒ ඥාතීනොත් සතුටු කරලීම සුවපත් කරලීමයි සිදු කරන්න තියෙන්නේ. ඉතින් මේ පින්නතුන් මේ පින්කම් හැම දෙයක්ම කරන්නේ බුද්ධ ධම්ම සංඝ කියන පෙරවණ කෙරෙහි ඉමහා ශ්‍රද්ධාවෙන්. අනේ ශ්‍රද්ධාවන්ත කෙනාට ජීවිතේ ඕනෑම අවස්ථාවක් ජීවිතේ පින්කමක් බවට පත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයේ විශ්වාසය තියෙනවා නම් ධර්මය ගැන සත්‍යතාදී ගුණ ගැන විශ්වාසයක් තියෙනවා නම් ස්වාමින් වහන්සේලා පිළිපදින ධර්මය ගැන තමන්ට ගෞරවයක් විශ්වාසයක් තියෙනවා නම් ජීවිතේ තමන්ට ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම පින්කමක් කරගන්නවා. උපන් දිනයක් ආවත් පින්කමක් කරගන්නවා. නැත්තම් කෙනෙක් මිය ගියා නම් එයා වෙනුනුත් පින්කම් කරගන්නවා. අලුත් අවුරුද්දක් ලැබෙන අවස්ථාවක් ඇතැම් විට මෙහි ඉඳලා ශ්‍රී ලංකාවට යනකොට එහි ඉඳලා මෙහි ආවට පස්සේ මේ වගේ ජීවිතේ හැම අවස්ථාවකම කුමක් හෝ අරමුණක් නිමිති කරගෙන පින්කම් කරන්න පුළුවන්. මේක තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ තියෙන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්දං කුලපුත්තා නිස්සාය අන්තෝජනෝ පංචෙහි ගුණෙහි වඩන්ති කියලා. යම් කිසි සැදැහවත් කෙනෙක් ඉන්නවා නම් අන්නේ සැදැහවත් කෙනා ඇසුරු කරන ඔහුගේ අන්තජනයන් නැත්නම් ඔහු ඇසුරු කරන සමීපතම ඥාති මිත්‍රාදී ගුණධම් පහකින් වර්ධනය වෙනවා කියලා. මොනවද ඒ? සද්ධාය වඩති, සීලේන වඩති, සුතේන වඩති, ත්‍යාගේන වඩති, පඤ්ඤාය වඩති කියලා සඳහන් කළා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතවත් භාවයෙන්, ත්‍යාගවන්ත භාවයෙන් සහ ප්‍රඥාවෙන් කියන මෙන්න මේ කරුණු පහෙන් වර්ධනය වෙනවා කියලා. ඉතින් මේ පින්තුණුගේ ජීවිත ගැන බලනකොටත් ඒක හොඳටම පැහැදිලියි. ඔබේ ශ්‍රද්ධාව නිසා ඔබේ අම්මල තාත්තලා, ස්වාමි භාර්යාවන්, දරුවන්, හිතමිත්‍රාදීන් ඒ බොහෝ දෙනෙක්මත් මෙන්න මේ පින්කම් මැනවින් සිදු කරනවා. ඉතින් මේක තමයි ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගෙන් ලැබෙන නියම ප්‍රතිඵලය වෙන්නේ. අපි ශ්‍රද්ධාවන්ත වෙන වගේම අනිත් අයට ශ්‍රද්ධාව ඇති කරලා දෙන්නට උදව් කරන්නට ඕන. අපි සිල්වන්ත වෙන වගේම අනිත් අය සීලය සමාදන් කරවන්නට ඕන. අපි ධර්ම ශ්‍රවණය කරන වගේම අනිත් අයටත් බණහන් අවස්ථාව ලබා දෙන්නට ඕන. අපි දන් දෙන වගේම අප සිදු කරන දානමය පින්කම් වලට අනිත් අයත් සම්බන්ධ කරගන්නට ඕන. අපේ ප්‍රඥාවෙන් දිනවන වගේම අනිත් අයට ප්‍රඥාවෙන් දිනවන උදව් කරන්නට ඕන. හැබැයි මෙතෙන්දී එක සාධකයක් එයාගේ ළඟ තියෙන්න ඕන. ඒ මොකද්ද? ඒ තමයි එයා අපි කියන දේ අහන සූදානම් වෙන්නට ඕන. සෝජ කියන ගුණය තියෙන්නට ඕන. ඒ සෝජ කියන ලක්ෂණය තියෙනවා නම් අපට ඕනෑම කෙනෙකුට මේ උදව් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔබ ඇසුරු කරන බොහෝ දෙනෙක් මෙන්න මේ ගුණ දහමලෙන් දිනන වෙන අය ඔබට ඒ ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි විශේෂයෙන්ම ශ්‍රද්ධාව කියන කාරණය. දැන් ඔබත් මේ හැම පින්කමක්ම කරන්නේ ශ්‍රද්ධාවෙන්. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ මොහොකටද ඇත්තම ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ? ඔබ මොහොකටද ඇත්තම පැහැදිලිම ඉන්නේ? මම කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ වලටද? නැත්නම් ධර්මයේ තියෙන ගුණ වලටද? ස්වාමින් වහන්සේලාගේ දර්ශනයෙන්ද? මේ කරුණ වලින් ඔබ මොහොකටද පැහැදිලින්නේ කියලා ඔබ ගැනම කල්පනා කරලා බලන්න. ඊතර ඔබට පැහැදීමක් ඇති වෙනවා. ඔබ සිල්වන්ත නම්, ඔබ දන් දෙනවා නම්, ඒ කරන දේවල් වලින් ඔබට මේ ජීවිතයේ ප්‍රතිඵල තියෙනවා. සතුට වැඩි වෙනවා. නිවෙස්වල සමගිය වැඩි වෙනවා. ඔබ යහළු මිත්‍රාදීන් සමග සුහදව කාලය ගත කරන්න මේ පින්කම් හේතු වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ධර්මය ගැන සිහි කරනකොට, සරියුත් මොග්ගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන සිහි කරනකොට හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. මෙන්න මේ දේ ගැන තමයි දැනට අපි සතුටටපත් වෙලා ඉන්නේ. ශ්‍රද්ධාවටපත් වෙලා ඉන්නේ. හැබැයි මෙන්න මේ தත්ත්වෙ පිනතුන් ටිකෙන් ටික වැඩි දියුණු කරගන්නට ඕන. මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණධම් ආරම්භක පියවරේ ලක්ෂණ විතරයි. ඒ විතරක් නෙවෙයි මේකෙන් අපට උපරිම ලබා දෙන්නේ සුගතිගාමි වෙන්නට මාර්ගයයි කියලා දෙන්නේ. ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර විමසලා බලනකොට මේ ලක්ෂණ පහ දක්වලා එහි අවසාන ප්‍රතිඵලය විදිහට දක්වන්නේ සුගතිගාමි වෙනවා කියන කාරණේ. විශේෂයෙන්ම මහානාම සූත්‍ර වැනි සූත්‍රවලදී මහානාම නමින් සූත්‍ර ගානක් තියෙනවා. අන්‍ය සූත්‍රවල බොහෝමයක විවිධාකාරයෙන් මහානාම සංඛ්‍යා මෙන්න මේ කරුණ ගැන බුදුරජාන් වහන්සේ සමඟ සාකච්ඡා කරලා තියෙනවා. ඒ කරුණ වලින් පේන දේ තමයි එහි අවසාන ප්‍රතිඵල ලෙස පේන්නේ සුගතිගාමි වෙන්නට අවස්ථාව ලැබීම. එතකොට අපි කල්පනා කරලා බලන්න වටිනවා අපේ ජීවිතවල පරමාර්ථය වෙන්නට ඕන සුගතිගාමි වෙන්නට විතරද කියන එක. අනේ එතෙන්දි තමයි අපට තවදුරටත් ධර්මයෙන් ගැඹුරට යන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය උන්වහන්සේගේ බාහිර ශරීරයෙන් ක්‍රියාකාරකම් වලින් උඹ පැහැදිලි හිටියා. සුප්‍රබුද්ධ රජතුමා, දේවදත්ත හාමුදුරුවෝ මේ අය බුදුරජාණන් වහන්සේගේ තීමිච්ච බාහිර ලක්ෂණ ගැන හැකියාවන් ගැන එයට අවබෝධයක් තිබුණා. වැඩි දෙයක් තමා බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රතිහාරයක් මෙය දැකලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් පාන්න පුළුවන් සුවිශේෂ ඥානයක් මේක, හැකියාවක්. එක විට ශරීරයෙන් ගින්දර ජලයක් දෙකම පිට කරන ස්වභාවය. සාක්‍යයන්ගේ මානෙ විදහෙලන්ට වැඩම කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ඉරිදිබලේ පෑවා. මෙය බොහෝ දෙනෙක් දැක්කා. මේ ගැන අහලා තිබුණා. බලන්න පින්වතුනි, මේ වගේ පැහැදීමක් තිබී ඡයට අවසානේ මොකද උනේ? සුප්‍රබුද්ධ රජතුමා කියන්නේ යසෝදරා දේවියගේ පියාණන් වහන්සේ. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ යසෝදරා දේවියගේ සහෝදරය. මේ දෙන්න සුගතිගාමි වෙන්න නෙවෙයි, නිවන් දකින්න නෙවෙයි, ඇත්තෙම සුගතිගාමි වෙන්නටවත් බැරි වුණේ දෙන්නට. ඒ දෙන්න අදත් නිරේ දුක් විඳිනවා. එතකොට අපි යම්කිසි පමණකට ප්‍රාථමික මට්ටමේ ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙනක හොඳයි. ඒක සුගතිගාමි වෙන හේතු වෙනවා. නමුත් ඒක ඕනම වෙලාවක පල්ලෙහාට වැඩෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ සුගතිගාමි භවිනුත් ඉහළට ගිහිල්ලා තවත් දෙයක් ගැන අපි පැහැදෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව කියන්නේ ඒක. ඒ මොකද්ද? ඒ තමයි දුක ඇති වෙන ආකාරය ගැන, දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අවබෝධයක් ලැබෙන්න ඕන මේ ධර්මයේ ඔස්සේ. අපට යම්කිසි වෙලාවක හිතට දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන වෙලාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපේ හිතට රූපයක් මැවිලා පේනවා. අන්නේ රූපය ඇසුරු කරගෙන තමයි අපි මේ වෙලාවේ දුක් විඳින්නේ. කවුරු හරි බැන්න කියලා හරි, කුමන හෝ වෙනස්කමක් කළා කියලා හරි, නොසලකා හැරිය කියලා හරි, කුමක් හෝ දෙයකින් බලන කෙනෙක් මිය ගියා කියලා හරි, ලෙඩ වුණා කියලා හරි, යනතුරකටපත් වුණා කියලා හරි, මතක් වෙනකොටම අපට රූපයක් නේ මතක් වෙන්නේ. ඒතර අන්නේ රූපයට හානියක් වුණා, ඒ රූපය නැති වුණා, ඒ රූපය මට හානියක් කළා, මෙන්න මේ දේ ගැන හිතලා තමයි දුක් වෙන්නේ අපි. එතකොට මේ දුක ඇති වෙන්න ඊළඟට ඒ රූපය නිර්මාණය වෙන්නත් මොකද හේතුනේ? හේතුනේ අපේ හිතේ තියෙන අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මුලාව නොදැනීම. ඒ කියන්නේ ඒ මනසට රූපේ නිර්මාණය වෙන අවස්ථාවේදී අපි හිතන්නේ බාහිර ලෝකයේ ඒ රූපය ඒ විදිහටම තියෙනවා කියලා. ඇත්තටම මේ මොහොතේ අපි සිහි කරන වෙලාවේදී සිහි කරන්නේ ඒ දැන් පේන රූපය නෙවෙයි, අතීතයේ අපෙන් ඇහැටගත්තු රූපය, නිරුද්ධ වෙච්ච රූපය පිළිබඳව මනසින් මේ මොහොතේ ගන්න හැඟීම තමයි ඒ රූපේ නිර්මාණය වීම කියලා කියන්නේ. එතකොට අපි හරියට දැක්කනම් මේ තමන්ට හිතට දුක් ඇති වෙන වෙලාවේදී ඒ තමන්ගේ මනසට පේන රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලායේ තියෙන්නේ කියලා. නිකන් සරලම උදාහරණයක් ගත්තොත් ඔබ දැන් පන්සලට එන ඉස්සෙල්ලා කණ්ණාඩි ළඟට ගිහලා නේ ආවේ, නිවසේදී, ගෙදරදී. එතකොට ඔබ දන්නවනේ හරියට මේ කණ්ණාඩියේ දැන් ඒ රූපය නැහැ කියලා. එතකොට ඔබට සැකයක් බියක් ඇති වෙනවද ඒ කණ්ණාඩියේ තියෙන රූපයට කවුරු හරි හානියක් කරයි කියලා? ඒ කණ්ණාඩියේ තියෙන කරාබු දෙක එහෙම කවුරු හරි ගලව ගන්නේද දන්නේ? එහෙම කියලා ඔබට බයක් සැකයක් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති නොවෙන හේතුව? ඔබ දන්නවා මේක මේ මොහොතේ නම් විතර නෑ කියලා. හැබැයි රූපේ නෑ කියලා නැත කියලා හිතන්නෙත් නෑ. ඔබ දන්නවා නැවත කන්නඩිය ඉස්සරහට ගියොත් ආයේ රූපේ නිර්වාණය වෙන බව දන්නවා. අන්නේ වගේම තමයි අප යමක් සිහිපත් කරන වෙලාවෙදි විතරයි ඒක අපේ ලෝකයේ තියෙන්නේ. අර කන්නඩිය ළඟට ගියා වගේ. එතකොට අපිට දුකක් ඇති වෙනවා නම් ඇති වෙන හේතුව ඇයි? ඇති වෙන හේතුව තමයි අපට ඒ සිද්ධිය ගැන සිහිපත් කරනකොට ඇතිවන රූපය දැනුත් අර බාහිර ලෝකයේ තියෙනවා කියන හැඟීම අනවබෝධය. ඒක හරියට අර කණ්ණාඩිය රූපය තාම තියෙනවා කියලා හිතන් ඉනවා වගේ දෙයක්. එතකොට මෙන්න මෙතෙන්ට තමයි අපි ඇත්තටම පැහැදෙන්නට ඕන. මෙන්න මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන ධර්ම. අපේ මනසට ඕනෑම වෙලාවක දුකක් ඇති වෙනවා නම් ඒ අතීතයේ අපේ ඇහැට දැකපු රූපයක්, කනට අහපු ශබ්දයක්, නාසයට දැනෙච්ච ගඳ සුවඳක්, ශරීරයට දැනෙච්ච පහසක්, දිවට දැනෙච්ච රසයක් නිසා තමයි ඒ දේ ඇත කියන අන්තයේ සමුදය අන්තය ඉඳගෙන අපි මේ දුක් ටික විඳින්නේ. අපි නිරෝධ අන්තයට ගියොත් ඒ මොහොතේම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට තමයි අපි පැහැදෙන්නට ඕන. මෙතෙන්ට පැහැදුනොත් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වත් මේක මෙහෙම නෙවෙයි, මේක මට වැරදිලා කිව්වේ කියලා ඒත් පිළිගන්නේ නැහැ. ඇයි ඒ තමන් දන්නවා හරියටම දුක හටගන්නේත් මේ නිසායි, දුක නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන කර නිරුද්ධ වෙන තියෙනෙත් මේ විදිහටයි කියලා. මෙන්න මේ අවබෝධයට කෙනෙක් ආවොතින් ඒ කෙනාට කියනවා ධිට්ඨි සම්පන්නයි කියලා. අන්නේ තැනැත්තා හුදෙක් අසපු නිසා විතරක් නෙවෙයි ඒක ලබා ගන්නෙ. ඔහු විශ්වාසයෙන් විතරක් නෙවෙයි විශ්වාස කරන්නේ. ඔහුට මේක පේනවා දුක හට ගන්නවා නම් හටගන්නේ මෙහෙමයි, දුක නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන මෙහෙමයි කියලා. මෙන්න මේක තමන්ගේම අවබෝධයෙන් බටපත් වෙන මේ අවබෝධය කාටවත් වෙනස් කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි, තමයි ලස්සන සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ කෝසම්බිත් කියලා සූත්‍රය. මේ කෝසම්බිත් සූත්‍රයෙන් ස්වාමීන් වහන්සේලා කීවල දෙනෙක් එකට සාකච්ඡා කරනවා. ඒ අතර එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් සවිට්ට කියන හාමුදුරුවෝ එතනින් අනිත් හාමුදුරු කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා. එතනින් මොසෙල කියලා හාමුදුරු කෙනෙක් මේ හාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? ඔබ මේ පටිච්චසමුප්පාදයේ අංග අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අවිඥානම් මේ එකිනෙක කාරණ ගැන ඔබට අවබෝධය තියෙන්නේ ඔබේම දැනුමෙන්ද නැත්නම් අසා දැනගත්තු දැනුමකින්ද ඔබ මේක අවබෝධයට පත් වෙන්නේ කියලා. ඔහු කියනවා මම අසා දැනගත් හින්ද නෙවෙයි, ආකාර පරිවිතක්කයකින් නෙවෙයි, මේක ගැළපෙන නිසාවත් නෙවෙයි, හරියටම මගේම නුවණින් පෙනිලා තමයි මම මේක දකින්නේ කියලා. මටම මේක දැන් අවබෝධ වෙනවා කියලා. එතකොට අර වසිට හාමුදුරෝ අර මූසික හාමුදුරන්ගෙන් අහනවා ඔබ රහත් භාවයට පත්ලා ඉන්නේ කියලා. මේ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දව ඉන්නවා. උන්වහන්සේ බොහෝ විට රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ තියෙකයි. ඊළඟට එතෙන්ගේ තවත් හාමුදුරු කෙනෙක් නාරද කියන හාමුදුරු කෙනෙක්, නාරද හාමුදුරු අහනවා වසිට හාමුදුරන්ගෙන් ওই ප්‍රශ්න ටික මගෙනුත් අහන්න කියලා. ඔබ ජාතිපච්චය ජරාමරණ කියන කාරණය, ජාති කියන කාරණය හිතේ තියෙනකොට ජරාමරණ වලට පත් වෙනවා කියන தත්ත්වය ඔබ දැනගෙන ඉන්නේ අසා දැනගත්තු හින්දද, මේක න්‍යායට ගැලපෙන හින්දද, විශ්වාසයෙන්ද, නැත්නම් ඔබේම ඥානෙන්ද මේක දැනගෙන ඉන්නේ කියලා අහනවා. එතකොට කියනවා මගේම ඥානෙන් මම මේක දැනගෙන ඉන්නේ, මට හොඳට පේනවා මේක, මට හොඳට ප්‍රත්‍යක්ෂයි කියන්නේ මේක. එතකොට නාරද හාමුදුරන් අහනවා වසිත හාමුදුරෝ ඔබ රහතන් වහන්සේ කෙනෙක්ද කියලා. නාරද හාමුදුර මොකද කියන්නේ? උන්වහන්සේ කියනෝ නෑ මං රහත් වෙලා නෑ කියලා. රහත් නොවුණත් මට මේක හොඳටම මේක පේනවා කියලා, මම මේක දඟිනවා කියලා. උන්වහන්සේ උදාහරණයක් කියනවා. එක්තරා කාන්තාරයක යන කෙනෙක් ඉන්නවා. ඒ කාන්තාරයක යන අතරේදී වතුර තිබහින් මේක නෑ යන්නේ. යනකොට කාන්තාරයේ මැදදී මෙයාට ලිඳක් හම්බ වෙනවා. මෙයා ලිඳ ළඟට යනවා, ගිහිල්ලා එබින බලනවා. ලිඳේ වතුර යට තියෙන්නේ. වතුර ගන්න විදියක් නෑ. හැබැයි වතුර හොඳට පේනවා මෙයාට. යතම් වතුර බීලත් නෑ. වතුර පිපාසය සංසිඳවගෙනත් නැහැ. නමුත් යාට සම්පූර්ණ අවබෝධයක් තියෙනවා දැන් වතුර ළඟට ආව කියලා. මේ නාරද හඳුරෝ කියනවා මමත් අන්නේ වගේ කියලා. මම රහත් වෙලා නැහැ. නමුත් මට හරියටම මේ න්‍යායය දැන් පේනවා කියලා. පින්වතුනි මා මේ කාරණය සඳහන් කළේ අර අපි මුලින් ශ්‍රද්ධාවෙන් සීලෙන් සෘතවත් භාවයෙන් ත්‍යාගවන්ත භාවයෙන් සහ ප්‍රඥාවෙන් එතන ප්‍රඥාව කියන්නේ කම්මස්සගත ඥානය ඒක ඉක්මවලා ඒ ස්වර්ගගාමි මාර්ගයේ තහවුරු කරගත්තු කෙනා ඊළඟට තවත් කරුණ පහකින් වර්ධනය වෙනවා එම කන්ද ඒ තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේක නිවන් මාර්ගය අර මුලින් සඳහන් කරේ මොකද්ද සුගතිගාමී වෙන මාර්ගයේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා එතනින් සද්ධාමය ප්‍රඥාවයි තාමත් මෙතන තියෙනවා නමුත් මැදට තව කාරණා ටිකක් එක්කත් වන මොනවද ඒ වීරිය සතිය සමාධි මොකද මේකට ඌ ළඟ අර සීලය සුතවත් භාවය සම්පූර්ණ වෙලා තියෙනවා එතකොට මෙන්න මේත් එක තමයි අපේ ගමන මඟ තවත් වේගවත් වෙන්නේ අන්නේ වේගවත් වීමත් එක්ක අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් ඇති වෙනවා මොකද මේ පරිවර්තනය ඒ තමයි අපි සාමාන්‍ය මට්ටමේ පින්කම් කළත් ඒ පින්කම් ජීවිතයේ අවසාන ඉලක්කය වෙන්නේ නැහැ අපි අපේ යහළුවන් කොච්චර ආශ්‍රය කළත් කොච්චර ගුණ දහම් කියන අය ආශ්‍රය කළත් අපි දන්නවා අවසාන මොහොතේ අපට වෙන් වෙලා සිද්ධ වෙන බව ඒ නිසා තමන්ට පිටක් තමන්ගේම මනසෙහි පිළිසරණක් තමන් සකස් කරගන්නවා කොයිතරම් යහළුවෝ හිටියත් දරුවෝ හිටියත් අම්මල තාත්තල හිටියත් වැඩදයක් තමන්ගේ මේ ශාරීරිය තිබුණත් මේ ශරීරයත් ඉක්මනටම වෙනස් වෙනවා මේ රූප සම්පatti හැමදාම තියෙන්නේ ටිකෙන් ටික කොණ්ඩේ වෙනස් වෙනවා හැම වෙනස් වෙනවා කුදු ගැහෙනවා ඉක්මනටම මේ ශරීරය වෙනස් වෙනවා අන්න ඒ නිසා මේ කිසිදු බාහිර දෙයක එතනත්ත අවසාන බලාපොරොත්තුව ෆයිනල් ගෝල් එක තියාගන්නේ නැහැ තියාගත්තොත් තමයි අනිවාර්යෙන් දුක් වෙනවා අන්න ඒ නිසා තමන් ඊට වඩා ඉහළ තැනක අත්ථදීපා භික්ඛවේ විහතත් සරණා ධම්මදීපා භික්ඛවේ විහතත් ධම්ම සරණා කියපු ආකාරයට සිත පිළිසරණ කරගන්නවා ධර්මයේ සැබෑ පිළිසරණ බවට පත් කරගන්නවා අන්නේ තැනත්තා එන්න එන්නම ඒකාතකයෙන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ කරගන්නවා අනිත් පැත්තෙන් ස්කන්ධ පංචකය තේරුම් ගන්නවා අනිත් පැත්තෙන් පටිසම්පාදයේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ අඛණ්ඩ ප්‍රතිපදාව බවට පත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. තමන් ඍජුවම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි බය නැති මාවත ඒ වගේම ඍජු මාවත වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී මේ අංගවල යුක්ත මාර්ගයට අපි හරියට බැසගත්තනම් මේක තමයි කෙලින්ම යන්න තියෙන මාර්ගය. බාහිරයෙන් අපට කරදරයක් නැහැ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ වගේ අංගවලින් අපේ ජීවිතය සකසා ගත්තනම් බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ අපට දුකක් දෙන්න. කායිකව අපට හානියක් කරන්න පුළුවන්. නමුත් මානසිකව අපට දුකක් දෙන්න බෑ. අන්නේ මාර්ගය ඔස්සේ යන්නට අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. එක පැත්තකින් අපි සුගතිගාම වෙන්නට කටයුතු කරන ගමන් අනිත් පැත්තේ මේ හේතුඵල ධර්ම ගැන අවබෝධයෙන් අප්‍රමාදීව මේ දහම ගෝසී ඉදිරියට යන්නට අපේ වීරිය ඇති කර ගන්නට ඕන. අපිට ලැබුණේ මේ තාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. එන්නේනම් අපේ ශරීරය දුර්වල වෙනවා. ඒ නිසා අපිට මේ නිරෝගී භාවයේ තියෙන අවස්ථාවේදී උපරිම ලෙස අපි මේ ධර්ම පුහුණුව තුළ ඉන්නට ඕන. ඉහළම ලෙස තමන්ගේ හිත පවත්වා ගන්නට ඕන. වෙනත් කෙනෙකුට වෙනස් කරන්න බැරි දුක් දෙන බැරි හිත අපි ඉක්මනටම හදා ගන්නට ඕන. ඒක තමයි අපේ ජීවිතය ලබා දෙන උපරිම වටිනාකම බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව සැලසෙන උතුම් පින්කමක් අද දිනත් ඔබේම දෑතින් ඉතාම ගෞරවයෙන් ස්වාමි වහන්සේ දෙවියන් පූජා කළා කියලා උවත් සතුටටපත් වන්න. ඉතින් චන්ද්‍රිකා නෝනා තමන්ගේ මේ දයාබර සොහිරියන් මිතුරියන් ඒක රාශී කරගෙන අද දින සිදු කරන්න බලාපොරොත්තු වන පින්කම මැනවින් සිදු කළා. විශේෂයෙන් මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා මීට අවුරුදු 4කට කලින් මියගිය ආදරණීය මෑණියන් ඒ චන්ද්‍රාවතී අධිකාරියේ මෞතුමියට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම ලක්ෂ්මන් පෙරේරා මහත්මයාගේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඉරිස් නෝනගේ ඒ දයාබර පියාණන් වහන්සේ වසර 20කට කලින් මියගිය රත්නායක මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ඥාතීන් ඇතුළු හැම දෙනාම හොඳට සිහිපත් කරගෙන ඔබේ නමින් මියගිහිපු ඒ සියලුම ඥාතීහෝ මේ පින දැක සුවපත් වේවා මේ පින සුවපත් හැකි වෙනත් ඥාති මිත්‍ර ආදීන් සත්‍යයන් මේ විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. ඉස්සරහට ඇවිල්ලා දැන් වැඩමු අපි. හොඳයි, මේ අවස්ථාවේදී ඔබ නම් නිය ගිය සියලුම ඥාතීන් හොඳට සිහිපත් කරගන්න. ඒ ඥාතීන් ඇතුළු යම්තාක් සත්වයන් අවීචියේ පටන් භවග්‍රේ දක්වා යම්තාක් සත්‍යයන්කින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ සියලු ඥාතීන් මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් ගාථාව කියලා පෑම් වඩමින් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. යතා වාරිවා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඊතු දින්නම් පේතානං උපකප්පති. ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව ඊතු දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පින් දහමලා අනිසංසයෙන් සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයක් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. අද විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන උපන්දිනය සමරන ශලිනී දියණියට, ඒ වගේම චින්තිකා දියණිය ඇතුළු ඒ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන පින්කමට සහභාගී වන හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් මොණිමන් පිණිසම හේතු වේවා කින පැතුමෙන් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච යම්හි සංඝතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච යම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච යම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි, පින්නතුනි බොහොමත්ම සතුටට පාත්වන්න අද දින තමන් සිද්ධ කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණා වගේම ඉතාම ලස්සනට අලංකාරවත්ව සිද්ධ කරගන්න ලැබුණා කියලා. මේ සියලු පින්කමල අනුසංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා. ජීවත්වන කාලයේ වඩවඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත්වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජති.